පහුගිය මහමැතිවරණේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂක හැටියට ඉදිරිපත් කරන්න යෝජනාවක් ආවා. ඒක අගමැතිතුමාගේ කැමැත්තත් ලැබුණා. හැබැයි ඒකට අකමැති වුණේ හිටපු ජනාධිපතිතුමාමයි. ඒ වගේම මේ චමල් රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂකයක් කිරීමේ යෝජනාවකුත් ආවා. ඒකටත් ජනාධිපතිතුමා කැමති වුණා. හැබැයි ඒකටත් විරුද්ධ වුණේ හිටපු ජනාධිපතිතුමාමයි. හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ පෙරමුණක් විදිහට හැසිරිච්ච පක්ෂයක්. ඒකේ විවිධ මතධාරීන් ඉන්නවා. හැබැයි මේක වමට බර මැද පක්ෂයක්.